බඩුමිල අඩු කරා කියලා මහා ලොකුවට ජනතාවට සොච්චම් බඩුමිල අඩු කිරීමක් ඉදිරිපත් කළා. ගෑස් මිල රුපියල් 150කින් කිරිපිටි තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක්. නමුත් භාණ්ඩ මිල අඩු කිරීම සඳහා රජය දරලා තියෙන වියදම රුපියල් මිලියන 3000ක් විතරයි. නමුත් ජනතාව මත ගහන බදු උදාහරණයක් විදිහට ගත්තොත් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් විතරක් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා රුපියල් මිලියන 90000ක් උපයා ගන්න. එතනම රුපියල් මිලියන 87000ක් ලාභ උපයනවා. ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු වැඩි කරලා තියෙනවා. මැද පෙරදිග දහදුක් විඳලා හම්බ කරන සල්ලි වලින් බදු ආදායම් උපයා ගැනීම තමයි මේක ඇතුලේ තියෙන්නේ.